අපේ ලංකා ඉතිහාසයේ වඩාම තීරණාත්මක පාර්ලිමේන්තු මැතිවරණය. මේ මැතිවරණයේදී මේ අම්මලා තාත්තලාට දෙමෝපියන්ට වැඳලා කියන්න තියෙන දේ තමයි මේ පාර්ලිමේන්තුව ප්‍රබුද්ධ සංවාද මණ්ඩපයක් වෙන්න අවශ්‍ය. ඒ නිසා මේ පාර්ලිමේන්තුවට කුමන දේශපාලන පක්ෂයකින් පුද්ගලයෝ තේරිය පත් වුණා. ඒ අය මනුස්සකමට ගරු කරන වෛරයෙන් මරලා ධනිස්සෙන් පාලට දාලා පාරේ ගෙනියන්න ඕනේ කියලා හිතෙන්නේ නැති දේශපාලන වෛරයෙන් මිදුණ යහපත් මිනිස්සු පිරිසක් 225 දෙනෙක් ජනතාවට තෝරලා දෙන්න පුළුවන් නම් එවන් ගෞරවනීය පාර්ලිමේන්තුවක් ඇති කරගන්න ඡන්දේ පාවිච්චි කරනකොට අනිවාර්යයෙන්ම යහපත් මිනිසුන් පිරිසක් ඔබේ ඇඟිලි එකතු කරලා කතිරයක් මනාපයක් ලකුණු කරන්න කියලා තමයි මට ඉල්ලා සිටින තියෙන්නේ.